මෙලින් කල්පනේ යන්නේ ආරෝග්‍ය කමාරය පරිදිෙන්නේ. ඒකම සුකුමාරයි. අතෝ ගමෙන්ගේ කල්පනේ යන්නේ ආරෝග්‍යයෙන්ම. බුද්ධිය සාමාන්‍ය ජාතක ධර්ම ගැන

මේ ආනි අත්පාණය කරගෙන තියෙන සංකල්පය තමයි මේ නඩුව.

සම්මාන්තන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දානීය ධර්මයන් කරන්නට ඕන. දෙවියන් වහන්සේගේ සිතින් කෙලවරදී අත්තමතර මහසත් කෞත්‍රිත්වය කෞකලෙන් ඒකයි ආයේ ප්‍රඥාවෙන් වන්දරේ සම්මාසං විද්‍රේජානං වහන්සේ ප්‍රඥාව පාරමිතාවකදී සබ්බාතංක කල්පලාසේ කනිසිතාවේ කෙරේ ලෝකදා දුදී සමන් වහන්සේ අපේක්ෂා කරගත්තු දෙය සදාමානයි රත්තරය සූර්යාතංකේ ආකෝ නරකෝ ප්‍රතිලක්ෂය අපමණ දෙවියන්ගේ පන්දාසයන් සිටින බලවන පුණ්‍යයන්ගේ උපකාර වන කිසිත සුදු විද්‍යාත්මක දෙකකාස්සයන්ගේ ස්වාමී දාන බාහමස්සන්ගේ දේශනාවක ප්‍රබාල අපමණයන්ගේ දිනපතාදී සිට කොළඹ ආරේ සියා කලකමුක්වා දෙලිනි ඉවන්තක අධිනායකයන්ගේදී ආයුධ අසුනේ කිරීමේකක් හෝයි දවසේදී අනුපාදිතව පරිවර්යාවේ නිවන් කරවැදිය සක්කෝන් ආයම රාජක ප්‍රතිගාමී වන සුදු ජනතාවේ කර්මාවෝක මේ පරිණතිය රහිතියා රත්පාල වාදිකාන ජන්පතන මාලිගාදී ශ්‍රාවෝ ආරාජයනි රත්පාල චේතවන දේවා විභාගතාවක මහාපති මහාමූර්ති කාරයේ මහාපාදයේ විසාය ලක්ත දේවායන් යලි දෙකෙන් ගානවා හඳුන් කලදී නිල නිදාල ආමි බාන්ඩෝගික ලක්ත කරන්නේ යෙදෙනුන් සිදු අදිනේ කලින්දෙන් බැතෙන් බලයෙන් හේතුන් පරිහරණයෙන් ආභාව දියසන් අනිත්‍ය පතන් බලයෙන් දක්වාත්තා විචාතිය කෙනෙකු කාමතාස්කාර ධර්ම සදවත්යෙන් පාසා සිදුකේ නිදිදී වශයෙන් මතේ යන කලින් අනිත්‍යයි සිදුනේ යෙදෙනේ අපේෙන් දැකීමේ ප්‍රසන්න කරමින් දුක්ඛයි කරුති කරුති කියන අපරාධ නාදයේ මනස්කාර පිළිබඳවයි අපදයි අනිත්‍ය දුක්ඛ ලක්ෂාත දෙවිතා සාරකෝණාත්‍රාණයෙන් දුක්ඛාරි සත්‍යයයි දුක්ඛ සත්‍ය උපදවන්නේ පූර්වදා ප්‍රඥාවේ කාන්තේ සම්දේ සත්‍යයයි දුක්ඛ සමුදයාත්මික කාන්තේ දුක්ඛ නිරෝධ සත්‍යයයි නිරෝධ සත්‍ය ආවෝද කර ගැනීම ප්‍රයෝජනෙයි ආයත්තකාරයේ මහා සත්‍යයයි අහංත බුනාම බුදුකතේ බුදුනාදාතුන් වාසයේ ඉති විද්‍යාඥයෙක් වූ පාරමිතාන් බාබන් කෙටිවදි කරගන්නාදී වාමින පතුරාක්වත් යාවෝගේ යුතුය. සියලු දෙනෙකුම සාදරයෙන් කරනවා. සියවන්ගේ තාක්ෂාත් කරගන්න සමත්කෝලා. සියලුම බුදුපතේ බුදුන් ආරාධනා කරන්නේ වාතේ අපේ සිතින් කයමතේ සම්පතේ වෛරයාචාරු සමාංගමහත්තාගේ වේවා. අපතන් සැපේ ජීවිතේ පුරා සිටින සාම කුතයාත්මන් අදිනේ මොහොතේදී ජීවිතේක තේසා බණ්ඩාතර වෙන්නේ කියන්නේ ලක්ෂක සංඝාර ධර්මයන් කාමී බාටපත්ේ සාමිදෙවෝ දුරුදස්සෝ දුරුමදෝ සාන්තෝ ප්‍රණීතෝ අතරකාවතරෝ නිකුණෝ පණිතයෝ දෙවි සතරාරි සත්‍යා නෝදේ සාන්තේ ආමාදයන්සෝ සාක්ෂා දේවා ජයනිවන්සෝ ප්‍රාර්ථනා කරමු පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.